අපේ සමස්ත ආර්ථිකය තුළ. අපි සාමාන්‍යයෙන් බිලියන 1200ක පමණ ප්‍රමාණයක් පමණයි අපට බදුවලින් එකතු කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මොකද්ද ජනතා විමුක්ති පෙරමුණේ අදහස? මේ 1200 බදු ප්‍රමාණය බිලියන අපිට වැඩියෙන් ආයෝජනය සඳහා ලබා ගන්න කොහෙන්ද මේක ලබා ගන්න ඕනේ? හැම එකටම සහනය දීලා පුළුවන්ද සෑම රජයකම මගින්ම බිලියන 1200ක ඒ මුදල අපි වැඩි කර ගන්නට ඕනේ අපේ ආයෝජනය සඳහා, වැඩියෙන් සහන ලබා දීම සඳහා.